You know, during Moses's days, ඔබ දන්නවද මෝසස්ගේ දවස්වල people saw the word of God as commandments as rules. මිනිස්යා දැක්කා දේව වචනය ව්‍යවස්ථාව වගේ නැත්නම් නීතිමාලාවක් වගේ. But Moses was a great man. නමුත් මෝසස් අනර්ග මිනිසෙක් හිටියා. He said your words are life. ඔහු කියපු දෙයක් තමයි ඔබ වහන්සේගේ වචනය ජීවනයයි. Shall we say that this morning, Lord, your words are life to me. මේ උදේසන අපි මේ දේ කියමුද අපි ප්‍රකාශ කරමු ස්වාමීනි ඔබ වහන්සේගේ වචන මට ජීවනයයි. You will have what you say. ඔබ ප්‍රකාශ කරන දේ තමයි ඔබට ලැබෙන්නේ යන්නේ. So it's important to say it. එම නිසා මමත් සමග ඔබ මේ දේ ප්‍රකාශ කරන්න. The power is in the talking. බලය තිබෙන්නේ ඔබගේ කතාව තුලයි. The power is in the talking. බලය තිබෙන්නේ ඔබගේ කතාව තුලයි. Faith comes as you hear yourself talking. ඇදහිල්ල පැමිණෙන්නේ ඔබම කතා කරන ඔබටම ඇහුනම. You are talking into your life. ඔබ කතා කරන ඔබගේම ජීවිතය තුලට. You're speaking and investing greatness into your life. ශ්‍රේෂ්ඨත්වය ඔබගේ ජීවිතයට ඔබ ආයෝජනය කරනවා මේ උදෑසන. Don't miss out on that. ඒක අතපසු කරගන්නට එපා. So therefore speak. එමනිසා ඔබ Speak කතා to yourself. කරන්න ඔබ ඔබටම කතා කරන්න Ephesians 5:18 says be filled in the Holy Spirit. Ephesians 5:18 කියනවා 19 සිංහලෙන් ආත්මයන්න් වහන්සේ තුල පූර්ණවන්න. And then in verse 19 it says speaking to yourselves. ඊළඟ පදේ කියනවා in songs, in hymns, in psalms. ගීතිකා වලින් විවිධාකාර ගීතිකා වලින් ඔබ ඔබටම කතා කරගන්න. Not speak to your neighbor. ඔබගේ අසල්වැසියට කතා කරන්න කියලා කියන්නේ නැහැ. Speaking to yourself. ඔබ ඔබටම කතා කරගන්න අවශ්‍යයි. I am a new creation. මම අලුත් නැවෙල්ලක්. ඔබට පුළුවන් අපිත් සමග ප්‍රකාශ කරන්න. මම පියඹනවා. I can do all things through Christ who strengthens me. මට සියල්ල කර හැකියි මා බලවත් කරන ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන. I am complete in him. මම සම්පූර්ණයි උන්වහන්සේ තුල. These are not songs that you sing to Jesus. මේ යේසුස් වහන්සේට ගායනා කරන ගීතිකා නෙවෙයි. You are singing it to yourself. මේ ඔබටම ඔබ ගායනා කරගන්න. So that you will be like Jesus. එවිට ඔබට පුළුවන් යේසුස් වහන්සේ වගේ වෙන්නට. And others will see your light. අන්න අය දකින්නවා එවිට ඔබ තුල ඇති ආලෝකය. Your life. ඔබගේ ජීවිතේ. The word of God shining through you. මේ වචනේ ඔබ තුලින් බබලෙනවා. And they will say these are people who have been with Jesus. On kiyavi obedesa bala me aya Jesus samaga sitina aya kiyala. They will give glory to God. Deviyan wahanseta mahime devi. They will give glory to God. Deviyan wahanseta mahime devi. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. God's desire. Deviyan wahansege aashawa. God's dream. Un wahansege sihine is to make you a success. Obawa saarthaka kenek karimatai. And success Pastor Chris says Pastor Chris kiyana saarthakatwaya pilibandawa it comes at every stage of your life obage jeevithe hama piyawarakadima e paminenawa obata you don't have to be an old grandpa with white hair and a long white beard to say finally now I am a success obasiya kenek vela සුදු කොණ්ඩේ සුදු දිග රවුලක් වෙන ඇති වෙනකන් ඉන්න ඕනේ නැහැ සාර්ථකයි කියලා කියන්නට. Our children can be a success in school. අපගේ දරුවන්ට පුළුවන් ඉස්කෝලේ සාර්ථක කෙනෙක් වෙන්න. Our royalty, our teenagers can be a success. අපගේ තරුණයන්ට පුළුවන් ඒ royalty එකේ අයට පුළුවන් සාර්ථක අය වෙන්නට. Every one of us can be a success. අපි හැම කෙනෙකුටම පුළුවන් සාර්ථක කෙනෙක් වන්නට. So as I was growing up in Kandy, මම නුවර ප්‍රදේශයේ තමයි වැඩුණේ වර්ධනය වුණේ. God was making me a success. දෙවියන් වහන්සේ මාව සාර්ථක කෙනෙක් බවට පත් කරා. Guess what he used to make me a success? Guess what? He used ඔබ දන්නවද උන්වහන්සේ මාව සාර්ථක කෙනෙක් කරා? කරන්න පාවිච්චි කරපු ද්‍රව්‍ය මොකද්ද? Yeah, God is building you up like an amazing majestic house, like a palace, like a castle, and he's using raw materials to build you up. ඔබ දන්නවද දෙවියන් වහන්සේ විවිධාකාර අමු ද්‍රව්‍ය පාවිච්චි කරන ඔබගේ ජීවිතය හරියට රජ මාලිගාවක් වගේ සාදන්නට ඉතාමත්ම අලංකාරත්වයෙන්. He likes to show off his children. ඔබ වහන්සේ කැමති ඔබව මේ ලෝකයට පෙන්눔 කරන්නට. So what's that raw material? It's the word of God. Kumakda e amudravya deva vachaneyai. So as I was growing up in Kandy, I received the word and I reached a certain degree of success. Mama yam aakare saarthakatwayata පැමුණුණා මම වර්ධනය වෙමින් ඉන්නකොට නුවර ප්‍රදේශයේ ඉඳලා. But in 1999 නමුත් 1999 වෙනකොට there was a shift in my life. මගේ ජීවිතයේ යම් එසවීමක් සිද්ධ වුණා වෙනස්වීමක් සිද්ධ වුණා. In the month of May I met Pastor Roshan and Pastor Liz. මේ මාසේ Pastor Roshan and Pastor Liz මට මුණ ගැසුණා. And I started receiving a greater word. ඊට වඩා අතිවිශිෂ්ට දේව වචනයක් ලබන්නට මම පටන් ගත්තා. මම කවදාකවත් දැනගෙන හිටපු නැති දේවල් මම ඉගෙන ගන්නට පටන් ගත්තා. එම වචනය කරුණ කොටගෙන මගේ ජීවිතයට යම් ගැම්මක් ජවයක් පැමිණියා. I believe it's 18 years and this walk has been upwards and forwards. මම විශ්වාස කරනවා අවුරුදු 18ක් දැන් මම පාස්ටර් රොෂාන් පාස්ලි සමග ඉදිරියටත් ඉහළටත් ගිහිල්ලා තිබෙනවා. And dearly beloved, that's the same for all of us in this house today. මේ ගෘහයේ සිටින හැම කෙනාටම එය එසේමයි කියලා මම කියන්න කැමතියි. Everyone who is connected with the word. හැම කෙනෙක්ම ඒ දේව වචනය එක්ක සම්බන්ධව සිටින connection is very important. සම්බන්ධ වීම ඉතාමත්ම වැදගත්. Stay connected. ඔබ සම්බන්ධ වී රැඳී සිටින්න. If you watch a TV program in the middle an advertisement comes but they say stay tuned. ඔබ TV බලනකොට මැද්ද එන්න පුළුවන් සම් ප්‍රචාරණ දැන්වීමක් එන්න පුළුවන් නමුත් ඔවුන් කියනවා ඔබ රැඳී සිටින්න කියලා. No matter what happens in your life stay tuned. ඔබගේ ජීවිතයේ කුමක් වුවත් keep your signals tuned. ඔබ සිග්නල් ඔක්කොම තියුණුව රැඳී සිටින්න. Word is bringing life. Word is bringing raw material. වචනය ජීවනය ගෙන එනවා. අමුද්‍රව්‍ය ගෙන එනවා ඔබගේ ජීවිතයට ඔබව ගොඩනගන පිණිස. So thank you Pastor Roshan and Pastor Liz for this opportunity and for what you have invested in all our lives. සුති Pastor Roshan Pastor Liz මේ අවස්ථාව ගැනත් ඔබලා අපගේ ජීවිතය ආයෝජනය කර ඇති දේ නිසා. Everyone connected, even those connecting through Facebook, through the internet, you are connected with this life. Hallelujah Facebook එකකින් වෙන්න පුළුවන් අන්තර්ජාලයෙන් වෙන්න පුළුවන් ඔබ මේ සම්බන්ධ වෙන්නේ ජීවනයේ වචනය සමගයි. So we've been talking about the precious name of Jesus. අපි කතා කරමින් සිටින්නේ යේසුස් ඒ අනගි නාමය පිළිබඳව. Now we might have been used to saying a prayer and at the end of it saying in the name of Jesus amen. අපි පුරුදු පුහුණු වෙලා ඇති යම් යාඥාවක් කළා ඒ යාඥාව අවසානයේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් කියලා කියන්නේ. But is that why we were given the name of Jesus? ඒකට විතරද යේසුස් යන නාමය අපට දුන්නේ? Why were we given the name Jesus? ඇයි අපට යේසුස් යන නාමය දීලා තිබෙන්නේ? As I have been preparing and studying the word for this sermon series, මේ දේශනා මේ මාලාවට මම සූදානම් වෙමින් යාඥා කරනකොට In John 17 I stumbled upon a verse where it says යොහන් 17 යම් වචනයක දේව පදයක කියන Bible පදයක Jesus is praying to the Father and he said Father Jesus වහන්සේ පියාණන් වහන්සේට යාඥා කරමින් කියනවා පියාණනි I protected them by your name ඔබ වහන්සේගේ නාමය කරණ කොටගෙන මේ අයව මම රැකවල් කරා And then we say we baptize people into that name අපි බෞතිස්ම කරනවා මිනිස්සා ඒ නාමයට කියලා අපි කියනවා So in my heart there was a curiosity What's about this name? There's something more than this name. Something more than just the last word in a prayer. මට දැනගන්න අවශ්‍ය වුණා තව තවත් මේ අපි යාඥාවක් අවසානයේ යේසුස් යන නාමය පාවිච්චි කරනවා බෞතිස්ම කරනකොට යේසුස් යන නාමය පාවිච්චි කරනවා ඊට වඩා ගැඹුරු අර්ථයක් මේ නාමය තුල ඇති බව. ඊට වඩා something bigger. Do you want to know what it is? විශාල දෙයක් අන්තර්ගතයි මේ නාමය පිළිබඳව ඔබ කැමති දේ දැනගන්න. Do you want to live in that name? ඔබ කැමතිද මේ නාමය තුල ජීවත් වෙන්නට? Galatians 3:27 says ගලාතී 3:27 කියනවා That if you have been baptized into Christ. ක්‍රිස්තුස් වහන්සේ තුලට බෞතිස්ම වෙලා සිටිනවා නම් If you have been born again. ඔබ නැවත උත්පාදනය වෙලා තිබෙනවා නම් If you said Jesus you are the Lord of my life. යෙසුනි ඔබ මාගේ ස්වාමින් වහන්සේ කියලා ඔබ කියා සිටිනවා නම් I believe that you rose again. මම විශ්වාස කරනවා ඔබ වහන්සේ නැවත නැගිට්ටා. It says that you have been dipped into Christ. Christus wahanse tulata giluna kiyala kiyana. You have been dipped into the name Jesus. Yesus wahanse ge namayata giluna kiyala kiyana. You are clothed like I'm wearing this jacket. You are clothed with the name Jesus. ඔබ ඒ මම මේ ජැකට් එක ඇඳගෙන ඉන්නා වගේ ඒ වස්ත්‍රයෙන් ඒ යේසුස් වහන්සේ තුලට රැකවල් ලබනවා ඔබ උපත ලබනවා So when others see you අන් අය දකින්නකොට ඔබව They see Jesus ඔබ තුල දකින්නේ යේසුස් Because you are inside Jesus මන්ද ඔබ ඉන්නේ යේසුස් තුල නිසා When the devil sees you යක්ෂයා ඔබව දකින්න විට If you remember the last message I preached I said Jesus gave Satan a good shot he massacred him mama giya deshanave kiwwa yesus wahanse satanwa pagala damma kiyala vinasha kara kiyala yeah do you remember that obata matakada yede so when satan sees you satan obawa dakina vita he remembers apo man guti kawa neda meyagen he remembers I got that shot from him he is scared of you satan obata bayai yeah Isn't that wonderful? ඒ පුදුමයි නේද? Yeah. The Bible says that Jesus went and he bound that strong man. ඒ වඩා බලවත් මිනිස්සව යේසුස් වහන්සේ බැඳ දැම්මා කියලා බයිබලයේ කියනවා. I believe it's Luke 11:21 and he said he spoiled him. He took the plunder from him. කොල්ල කෑවා කියලා කියනවා ඒ සාතන්ට තිබුච්ච සියලු දේ තුල. Right? So death has been taken from him. All dominion and power has been taken away from him. සාතන්ගේ සියලු බලය, ආධිපත්‍ය, ඒ මරණය සියලු දේ ජේ තුල යේසුස් වහන්සේ ජය ගත්තා. Now we are above all that. දැන් අපි ඒ සියලු දේ ඉහළින් සිටින්. We live in Jesus. අපි දැන් ජීවත් වෙන්නේ යේසුස් තුලයි. But why? Why? Hey. Because God wants you to be a success. Yesu deviyan wahansege kematha oba saarthaka kenek wasitima. To make you absolutely a success. Atishayinma saarthaka kenek kirima. Hallelujah. Hallelujah. Hallelujah. Can I see your hands lifted up? Hallelujah. Yes. Let's turn to Hebrews chapter 1 verse 5. අපි පෙරලගමු හීබ්‍රූ පොතේ පළවෙන පරිච්ඡේදයේ පස්වන පදයේ දෙස. So why was the name of Jesus given? ඇයි යේසුස් යන නාමය අපට දුන්නේ? It's been given for us to live and function in. අපිට ඒ නාමය දුන්නේ ඒ නාමය තුල ජීවත් වෙන පිණිසයි. To be a success owner. සාර්ථක කෙනෙක් වෙන පිණිසයි. Yeah, today the word success is very important. සාර්ථක කියන වචනේ ඉතාමත්ම වැදගත් අද දවසේ. Do you want to see how to be a success? ඔබ දැනගන්න කැමතිද සාර්ථක වෙන්නේ කොහොමද කියලා? Then we are going to get more of this understanding of the name of Jesus. යේසුස් වහන්සේගේ නාමය පිළිබඳ වඩ වඩා අර්ථකථනයන් තේරුම් ගැනීම අප ලබන්නට යනවා. means to us kumakda ein arthavat wanne apata so let's read it says Hebrews 1:5-4 to which of the angels did God say this to an angel you are my son today I have begotten you and again I will be to him a father and he shall be my son මක්නිසාද නුඹ මාගේ පුත්‍රයාය මම අද නුඹ ජනිත කළෙමි කියත් මම ඔහුට පියෙක් වන්නෙමි ඔහු මට පුත්‍රයෙක් වන්නේය Did he say this to angels? මේක දේව දූතයන්ට කිව්වද? No. He said this to Jesus. යේසුස් වහන්සේටයි මේ දේ කිව්වේ. Was it when Jesus was born the first time? යේසුස් වහන්සේ ප්‍රථමයෙන් ඉපදෙනකොටද මේ දේ කිව්වේ යේසුස් වහන්සේට? No, it was when Jesus was born again. යේසුස් වහන්සේ නැවත උපාදනය වෙනකොටයි මේ දේ කිව්වේ. Jesus born again? යේසුස් වහන්සේ නැවත උපාදනය වුණාද? Yes. Oh. He was born again when he rose from the dead. උන්වහන්සේ මරණයෙන් නැගිටිනකොට යේසුස් වහන්සේත් නැවත උපාදනය වුණා. But you might say pastor but Hebrews 1:5 doesn't talk about being raised from the dead. නමුත් ඔබ හිතන්න පුළුවන් හීබ්‍රූ එකේ 5 නැවත නැගිටීම ගැන කතා කරන්නේ නැහැ. Don't worry I had the same question. මටත් එම ප්‍රශ්නයම තිබුණා. So I searched the word. මම වචනය තවදුරටත් අධ්‍යයනය කරා. And I found Acts 13 verse 30. ක්‍රියාපතේ 13 30 වන පදේ කියනවා Let's look at it. It says God raised Jesus. Deviyan vahanse unvahanseva malaunge nagittu seka. Yeah, the verse before that is talking about how the Jewish leaders put Jesus to death even though he was an innocent man. එතන යුදෙව් නායකයන් යේසුස් වහන්සේව ඒ මරපු හැටි කියනවා ඔහු අහිංසක පුද්ගලයෙක් වුණත්. Then verse 31 says he was seen from many days by those who came up. Can we have the scripture go up please? Right. With him from Galilee to Jerusalem, who are his witnesses to the people? And it says, verse 32, and we declare to you glad tidings, good news, that promise which was made to the fathers. What was the promise? Now it's talking about Jesus' resurrection, right? Yeah, verse 33, God has fulfilled this for us, their children, in that he raised up Jesus. And as it is also written in the second psalm, you are my son, today I have begotten you. See, it was after Jesus was raised from the dead that God the Father looked at him and said, today, today you are my son. තිසෙක්වන පදයේ සිට කියමු තමන් වහන්සේ සමග ගලීලෙන් යෙරුසලමට ගිය උන්ට බොහෝ දවසක් පෙනිපෙනී සිටිසේක ඔව්හු දැන් සෙනගට උන්වහන්සේගේ සාක්ෂිකාරයෝය 32 එබැවින් දෙවියන් වහන්සේ පියවරුන්ට දුන් පොරොන්දුව යේසුස් වහන්සේව නැගිට වීමෙන් අපේ දරුවන්ට සම්පූර්ණයෙන් ඉෂ්ට කළසේකයි යන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමුව 33 වන පදයේ එසේම නුඹ මාගේ පුත්‍රයාය අද නුඹ ජනිත කෙලමි දෙවෙනි ගීතිකාවේ ලියා තිබේ. I'm going to tell you two more things that happened at this time when Jesus was raised from the dead. Yesus wahanse e marane nagitcha welawaye wetcha karana thawa dekak obata kiyanna yanawa. See, when you're reading the Bible, you need to always go and read the verses before that. So let's go and read Hebrews 1 verse 1 to 4 and see what else can we learn from there. Api balanna yanawa Hebrew palawana parichchede 1 sita 4 dakwa. Verse 1 says that long ago God spoke to the people through prophets. Prophetavaryan tulin senagata deviyan wahanse katha kara kiyala Hebrew 1 kiyenawa e pade. And then that now he spoke through his son Jesus. Yesus wahanse putrayanan wahanse tulin katha karanawa. It says that through him all things in this world were made. Unwahanse karana kotagena me lokaya mavanu laddeya. That he is the expression of God. Deviyan wahanse prakasha vimai ohu. Right? But let's catch this. Verse 2, look at that. It says he has in these last days spoken to us by his son whom he has appointed heir of all things. මේ දවස්වල කෙළවරදී තමන් වහන්සේගේ පුත්‍රයාණන් ලවා අපට කතා කෙරියුසේක. උන්වහන්සේව සියල්ලන්ට උරුමකාරයා කළසේක. Everything that belonged to God Almighty, to God the Father, පියාණන් වහන්සේට අයිති සියලුම දේ, when Jesus was raised from the dead, යේසුස් වහන්සේ මරණයෙන් නැගිටිනකොට, it was given to Jesus as an inheritance. යේසුස් වහන්සේට දුන්නා උරුමයක් හැටියට. Now keep, stay tuned, keep listening. ඔබ රැඳී සිටින්න දිගටම. We are going to see the best part in this, okay? Then let's move on. Verse 3. And then it says about his express image, when it says, when he had himself purged our sins and sat down at the right hand of the majesty on high. Can I have verse 4 please? Having become so much better than the angels, as he has by inheritance obtained the a more excellent name. හතරවන පදයේ කියනවා මෙසේ දේව දූතයන්ට වඩා උත්කෘෂ්ඨ නාමයක් උන්වහන්සේට උරුම වූ උරුමව තිබෙන ලෙසම ඔවුන්ට වඩා එපමණ උතුම් වූසේක. You know, the moment you're born into a family, ඔබ පවුලකට උපත ලැබුව විට, you have an inheritance in that family. ඔබට උරුමයක් තිබෙනවා ඒ පවුලේ. Jesus was born into this family of God the Father. Yesus wahanse me piyanan wahansege paulata upata labuwa. And he gave him a name. Unwahanse ඔහුන් වහන්සේට නමක් දුන්නා. The name that the father had reserved for himself. පියාණන් වහන්සේට තබා තිබුණ නම. The place and the position that God the father had for himself. පියාණන් වහන්සේට තිබිච්ච ස්ථානය. He gave it to his son. උන් වහන්සේගේ පුත්‍රයාට දුන්නා. The more excellent name. I would say the most excellent name. වඩා උත්කෘෂ්ඨම නාමය. The greatest name. ශ්‍රේෂ්ඨම නාමය. Right now we have family names, surnames. I'm Nalathambi. Paul නාමයන් තිබෙනවා මගේ Paul නාම Nalathambi. Like that Jesus was part of this family and he got his family name. යේසුස් වහන්සේ මේ පවුලේ කොටසක් වුණා එම නිසා Paul නාමය ලැබුවා. And that name is Jesus. E name thamai Jesus. And that name is greater than all other names. E name Jesus yana name sielu nameyanta wada usas. Now do you want to know something wonderful? Puduma deyak danaganna kemathida? Who are you inside? Oba kawuru tulada sitinne? Where are you living? Oba koheda jeevathwanne? Inside? Kawuru tulada? Jesus. Jesus sula. So when he said you are the heir of all things, Jesus oba siyalle urumakkarya kiyala kiyenakota, do you know that he was saying it to you as well? Oba dannawada e de kiwwe obatath ekka? So now we are the heir of all things. Api dan siyalle ma urumakkarya. Everything belongs to us. Apata siyalla aithi. Even God's throne. දෙවියන් වහන්සේගේ සිංහාසනය පවා. Even God's name. දෙවියන් වහන්සේගේම නාමය පවා. God's glory. දෙවියන් වහන්සේගේ මහිමය. Everything that belongs to God. දෙවියන් වහන්සේට අයිති සියලුම දේ. Now belongs to us. දැන් අපටත් අයිති. Yeah? And he gave us that greatest name. ඒ උත්කෘෂ්ඨ උතුම්ම නාමය අපට දෙනු ලැබුවා. I think in Sri Lanka in Sinhala culture you have a gay name, Mudiyanseelaage, Arachilaage, so and so, Kamalavati or Sumanavati, like that. Now api Jesus gay. Hallelujah. Right? We belong to him. Our identity is in අපේ අනන්‍යතාවය තිබෙන්නේ උන්වහන්සේ තුලයි. In Galatians 3:27 it says there is no Greek, no Scythian, no male, no female. Who are we? We are Jesus. Hallelujah. We are Jesus. That's our identity. ඒක තමයි අපගේ අනන්‍යතාවය. Ephesians 2:10 says you are God's workmanship. දෙවියන් වහන්සේගේ නිර්මාණයේ ඔබයි කියලා. Yeah, when somebody invents a car they put a name, Hyundai, Benz, they put all these names, Toyota. විවිධ නම් තිබෙනවා වාහන වලට, Toyota, Hyundai. When God gave birth to the new creation. යාලුත් මැවිල්ලට දෙවියන් වහන්සේ උපත දෙන විට. 2 Corinthians 5:17 says. 2 Corinthians 5:17 කියනවා. Anyone is in Christ. යම් පමණ කෙනෙක් ක්‍රිස්තුස් තුල සිටිනවද? Do you know who you are? ඔබ දන්නවද ඔබ කවුද කියලා? You are the in Christ. ඔබ ක්‍රිස්තුස් තුලයි. We live in Christ. අපි ඉන්නේ ක්‍රිස්තුස් තුලයි. If you are in Christ. ඔබ ක්‍රිස්තුස් තුල නම්. You have a new name. ඔබට අලුත් නමක් තිබෙනවා. With that new name came new titles. E alut nama samaga alut thana new privileges. Varaprasadawa. I just heard in USA there is a car that can drive all by itself. Mata aranchiyak awa. Driverless cars. Amerikave alut car jaatiyak awalu driver kenek nathuwa padawanna puluwa. You know we are even better than that. Oba dannawada api ithath wada ihalai. And on our new creation there is a badge, you know, the vehicles have a badge. අලුත් මැවිල්ල තුල අපට තිබෙනවා බැජ් එකක්. What does that badge say? ඒ බැජ් එකේ කුමක්ද කියන්නේ? It says made in heaven. Hallelujah. ස්වර්ගයේ සාදා ඇත. With the best materials. හොඳම අමුද්‍රව්‍ය සමග. Never to be destroyed. කවදාවත් විනාශ නොවෙන්න. No anti corrosive paint, no this that, no sickness, no cancer. කිසිම රෝගයකින් තොරව, කිසිම පිළිකාවකින් තොරව. They are the best. අපි ඉහලින් පැමිණෙන්නේ හොඳම හම්බුනොත් මුණුවත් වෙන්නේ හalleluya I have you seen those advertisements වැටුනොත් කැඩෙන්නේ this that we nothing can happen to us hallelujah කිසිම දෙයක් අපට වෙන්න බෑ we cannot be destroyed අපිව විනාශ වෙන්න බෑ you know nothing can destroy you ඔබ දන්නවද කිසිම දෙයකට බෑ ඔබව විනාශ කරන්නට because jesus destroyed death 1 john 3 8 Jesus මරණය විනාශ කරපු නිසා 1 john 3 8 2 Hebrews 2 verse 7 to 9 you read it Hebrew deke hate kiyano I destroyed death mama marane vinashakara he has defeated marane vinashakalla ivarai so now death is in your hands dan marane tibenne obe because you are in Jesus ai obe Jesus thula nisa you can say I'm not going to die obata kiyanna puluwa mama marane yanne doctors might tell you anything dosser varu vivida akare deval kiyanna puluwa pastor Karen said she had no blood in her body pastor Karen sakshiyak kiwwa ayage sharire rudire pramane honda tibun neha kiyala how did she live කොහොමද ජීවත් උනේ she chose ඇය තෝරා ගත්තා I live by the spirit of God I am in Christ මම ක්‍රිස්තුස් තුලයි මම ආත්මයන්න් වහන්සේ කරන කොටගෙනයි ජීවත් වන්නේ born of the imperishable incorruptible word of God නොවෙන්නා වූ කුණු නොවෙන්නා වූ දෙවියන් වහන්සේගේ බීජය දේව වචනය කරන කොටගෙන මම උපත ලබා ඇති නිසා so I didn't tell you the badge on us right what's the badge කුමක්ද අපි what's the badge අපේ තිබෙන badge එක Jesus made us and what has he called us? Jesus wahanse apita nam kala thiyenne. Jesus. Kawu kiyala da Jesus kiyala. Now it doesn't matter how you pronounce it. You can say Jesus, Jesus, Yeshua, Yeshua, anything. It has a meaning. All of heaven. Yama arthayak thibena mona mona akarein api e de uchcharane karath e namata arthayak thibena. All of earth. Mulu swargema polama. All of hell. ki mulu nirayama they know that name e namaya dannawa do you know when that name is mentioned oba dannawada e namaya prakasha karana vita everyone in heaven stops swarge sitina hama kenekma nathara wenawa if you say jesus oba yesus kiyala kiyana kota all of heaven stops and they loose mulu swargema navathi bala sitinawa if you say be healed suwa wenna kiyala kiyuwahama yesus wahansege namen heaven looks swargaya balanawa if you continue to read hebrews chapter 1 and verse and chapter 2 it says angels hebrew 1:2 oba digatama kiyawa gane yanakota sthane kiyenawa deva duthayan I believe hebrews 1:14 it says angels are the ministering angels they are there to minister to those who are going to be saved they are our servants e deva duthayan sitinawa e galawima labannata yana ayata sewaya kirima udessa oun apata api wenuen mehe karanawa when you say jesus oba yesus kiyala kiyenakota angels from heaven come there deva duthayan paminenawa what do you need pastor gamni what has to be done here swargen paminenawa deva duthayan is there healing he'll release healing suwaya awashya nan suwaya labevi is there a family problem he'll bring peace paul prashnayak thibenawa nan unwanhase samadhanaya genevi can you see the privilege of the precious name e jesus anagi namaye varaprasada obata penenawada are you using this name obema namaye pavichchi karanawada are you blessed to have this name e namaye obata thabima obata aashirwada do you know the privileges of this name varaprasada oba dannawada me namaye It's a glorious name. Me mahiman with name. And it's ours. E name apage. It's mine. E mage. It's yours. E obage. Hallelujah. Hallelujah. Shall we say hallelujah? Hallelujah. Shall we say hallelujah? Hallelujah kiyamuda. You know in this series we have been telling every time we raise our name a hand we give it a meaning, right? අපි අත උස්සන හැම අවස්ථාවකදීම යම් අර්ථයක් තිබෙනවා කියලා අපි කිව්වා I think Psalm 141 or 42 it says the lifting up of your hands අපගේ දෑත් එසවීම තුල is like an evening sacrifice ඒ හවස් කාලයේ කරන පූජාවක් වගේ in the bible in the old testament there were sacrifices in the morning there were sacrifices in the evening තිබුණ පූජාවන් හවස් කාලයේ තිබුණ පූජාවන් and God said continue it දෙවියන් වහන්සේ කිව්වා ඒ දේ දිගින් දිගටම කරන්න. Today the word continue is very important. අද දවසේ දිගින් දිගටම කිරීම කියන වචනේ ඊට වැදගත්. It comes from the Greek word mene. Mene කියන ග්‍රීක වචනයෙන් ඒක පැමිණෙන්නේ. Mene means living it, continue in it, dwell in it. ඒ තුල රැඳී සිටීම දිගින් දිගටම කරගෙන යාම. As a church, God is asking us to be worshippers. සභාවක් හැටියට දෙවියන් වහන්සේ අපට කියනවා නමස්කාර කරන්නන් වෙන්න. Shall we lift up our hands? අපි අපගේ අත් ඔසවමුද? When you lift your hands, ඔබගේ දෑත් ඔසවනකොට ඔබ the Father God delights in it. පියාණන් වහන්සේ ප්‍රසන්නයි ඒ ගැන. He says it's like an evening sacrifice. උන්වහන්සේ කියනවා ඒ හවස් කාලේ කරන පූජාවක් වගේ. It's you saying I love you Lord. I want to bless your name. ත කියනවා වගේ ස්වාමීනි මම ඔබට ආදරේ. ඔබ වහන්සේගේ නාමයට ආශිර්වාද වේවා. Make use of your hand. ඔබගේ අත්වලින් ඔබ ප්‍රයෝජනේ ගන්න. It's so easy, right? ඉතා ලෙහෙසි නේද ඒ දේ කරන්නට. But what it does is so awesome. නමුත් ඒ දේ ඒ කරන කොටගෙන සිදුවෙන දේ ඉතාමත් පුදුමයි. Are you being blessed in your spirit? ඔබගේ ආත්මයේ ඔබ ආශිර්වාද ලබනවා. Say I'm blessed. ඔබ කියන්න මම ආශිර්වාද. I'm blessed. මම ආශිර්වාද. I have the life of God in me. වහන්සේගේ ජීවනය මම. I live in Christ. මම ක්‍රිස්තුස් සුල ජීවත් වේ. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Let's look at Hebrews chapter 1 verse 3. අපි බලමු හීබ්‍රූ පොතේ 1 3 දෙස. It says that Jesus was the express image of the Father. පියාණන් වහන්සේ ප්‍රකාශ වීමයි යේසුස් කියලා කියන එකෙන් අර්ථවත් වන්නේ. That he is the brightness of Father's glory. පියාණන් වහන්සේගේ ඒ දීප්තිමත් ආලෝකය ප්‍රකාශ වීමයි. I was reading an old rhapsody. පරණ රැප්සඩි එකක් මම කියෙව්වා. You know where is Jesus right now? ඔබ දන්නවද යේසුස් වහන්සේ කොහෙද දැන්? I think in the same verse here it says sat down. උන්වහන්සේ වාඩි වුණා කියලා කියනවා. Jesus is seated. උන්වහන්සේ වාඩි වෙලා සිටිනවා හිඳගෙන සිටිනවා. ඇයියේ වැඩේ ඉවර නිසා. Why? Because he's completed the job. He's completed so that you can have an absolutely successful life. He has done everything. සාර්ථක ජීවිතයක් ඔබට ගත කරන්න පුළුවන් වෙන පිණිස යේසුස් වහන්සේ සියල්ල සම්පූර්ණ කළා ඉවරයි. It says that he is seated on a white throne. උන්වහන්සේ ඒ සිංහාසනයේ වාඩි වෙලා සිටිනවා කියලා කියනවා. And do you know where Father God is? ඔබ දන්නවද පියාණන් වහන්සේ කොහෙද සිටින්නේ? He is inside Jesus. උන්වහන්සේ ඉන්නේ යේසුස් වහන්සේ තුල. Because the Father is a spirit, right? මන් ද පියාණන් වහන්සේ ආත්මයක්. So how is the Father's glory going to be seen? කොහොමද පියාණන් වහන්සේගේ මහිමය ප්‍රකාශ වෙන්නේ? How? කොහොමද? Through Jesus's body. යේසුස් වහන්සේගේ ශරීරයේ කරන කොටගෙන. උන්වහන්සේගේ වස්ත්‍ර කරන කොටගෙන. As Jesus sits there. යේසුස් වහන්සේ සානේ වාඩි වෙලා ඉන්නකොට. He is shining. උන්වහන්සේ බැබලෙනවා දීප්තිමත්. He is shining the Father's glory. පියාණන් වහන්සේගේ මහිමය යේසුස් වහන්සේ තුලින් ප්‍රකාශ වෙනවා. He is expressing. උන්වහන්සේ ප්‍රකාශ කරනවා. The Father's everything. පියාණන් වහන්සේගේ සම්පූර්ණත්වය. But you might say ekeng kisi wadak nahane. Jesus is in heaven, there is no use here in earth. He is sitting nicely glowing like a bright light, but we are here on earth. ඔබ හිතන්න පුළුවන් යේසුස් වහන්සේ ආලෝක වීමේ ඇති වැඩය කුමක්ද? අපට මොකක්ද ඒකෙන් ඇති වැඩය? That's why you're here. ඒකයි ඔබ මෙහි සිටින්නේ. What did Pastor Jude say? Jesus is the head. Yes. We are the body. යේසුස් වහන්සේ හිස අපි ශරීරය කියලා පාස්ටර් ජූඩ් කිව්වා. Now whatever happens to Jesus is happening to Jesus us. යේසුස් තුල කුමක්ද සිද්ධ වෙන්නේ? ඒ දේ අපි තුල සිද්ධ වෙනවා. So I am also expressing that light. මමත් ඒ ආලෝකය ප්‍රකාශ කරනවා. Hallelujah on the mount of transfiguration. ඒ අන්වෙසක් වීමේ කන්දේ. You know what Jesus did? යේසුස් වහන්සේ කුමක්ද කරේ කියලා ඔබ දන්නවද? He said, come here John. යොහාන් එන්න. Come here Peter. Petrus enna. Come here James. I'm going to Jacob enna. Special private lesson. Paudgalika igenwimak karanawa kiyala oun wada gahagena giya. And they went to the mountain. E kanda udata giya. And Jesus, it says there. Isthane kiyenawa me aakaren. Jesus was praying. Yesus wahanse yaaknya karamin sitiya. As he started praying. Yaaknya karanna patan gaththahama. Everyone say whoa, something was happening. Yam deyak siddha wenna patan gatta. Ah, Then Peter couldn't stand it. The power was so much. He fell down. పేతృస్ట హీటగెన ఇన్నవాత్ బరి ఉనా ఓ ఇట్ వాస్ సో గ్లోరియస్ ఇతామత్ మహిమాన్విత ఉనా హౌ డిడ్ ఇట్ హాపెన్ కొహమద ఏదే సిద్ధవుని యాస్ జీసస్ వాస్ ప్రేయింగ్ యేసుస్ వహన్సే ఆజ్ఞా కలవిట వి నీడ్ టు బి ఎ ప్రేయింగ్ చర్చ్ అపి ఆజ్ఞా కరణ సభావక్ వి ఏతుయి ఎవరీ టైం యు ఫైండ్ టైం టు ప్రే ఓబ నిరంతరేన్ మకాలే వెం కరణ ఆజ్ఞా కేలిమత డోంట్ జస్ట్ కమ్ విత్ ఎ లిస్ట్ నికంగ్ లైస్తువక్ రగెన ఎన్నెపా మామా డాగీ పాపా బిజినెస్ దిస్ దట్ that one sick this don't you take time and just be with Jesus kale venkalla yesus wahanse samaga sitinna be with Jesus yesus samaga sitinna as you pray in tongues obanne bhasha ven katha karana vita you will begin to glow oba babalennata yanawa you will begin to glow oba babalennata yanawa that glory e mahimaya will be expressed through you ඔබ තුලින් ප්‍රකාශ වෙනවා Hallelujah do you believe that ඔබේදී විශ්වාස කරනවද Do you believe that ඔබේදී විශ්වාස කරනවද Oh believe it because it's true ඒදී සත්‍ය නිසා ඔබේදී විශ්වාස කරන්න අවශ්‍යයි I have stories to tell you but I don't have enough time to tell you all that So let's keep moving How do we express කොහොමද අපි ප්‍රකාශ කරන්නේ We'll go to John chapter 15 verse 5 Yohan පස්වන 15 වෙනි පරිච්ඡේදයේ පස්වන පදයට බලමු. Do you remember what that is? ඔබ දන්නවද ඒක? මිදිවැළයි. Hallelujah. You know Jesus before he went to the cross. යේසුස් වහන්සේ කුරුසට යන්න ප්‍රථමයෙන්. I've been enjoying the book of John these days. මේ දවස්වල යොහන් පොත පුදුම විදියට මම භුක්ති විඳා. John chapter 13 up to about chapter 18 19 is the night before Jesus went to the cross. He has a very personal time with his closest disciples. යොහාන් 13 වෙනි පරිච්ඡේදයේ ඉඳලා 18 වෙනි පරිච්ඡේදය වෙනකන් අපට විස්තරාත්මකව කියනවා යේසුස් වහන්සේ කුරුසයට යන්න ප්‍රථමයෙන් උන්වහන්සේගේ ගෝලයන් සමග ගත කරන ඒ පෞද්ගලික කාලය පිළිබඳව. And he tells special secrets. විශේෂ රහස් ඔවුන්ට එළිදරව් කරනවා. Do you want the special secrets? ඔබ කැමතිද දැනගන්න මේ විශේෂ? Say, Pastor, කියන්න කියන්න. Tell me. Go. Yes, I want a response, right? As you, yes, receive it. Right, John chapter 15, a big secret. Loku rahasak. Jesus is saying, he's taking a picture. Pinturayak you know, those days they had wines where grapes grew. මිදිවල් තිබුණා ඒ කාලේ ඒ මිදි හටගත්ත So all these people had seen this picture beautiful grapes on this wine මේ සෙනග මේ පින්තූරය දැකලා තිබුණ මිදිවැල විශාල මිදිවැලේ මේ පළතුරු තිබෙන ආකාරය He said friends මිත්‍රයනි I'm the wine උන්වහන්සේ කිව්වා මම මිදිවැලයි You are the branches නුඹ තමයි අතු ඒ මිදිවැලෙහි සම්බන්ධ All that I have මට ඇති සියලු දේ 100% 100% belongs to you ඔබට අයිති the holy spirit that's in me ශුද්ධාත්මයන් වහන්සේ මා තුල සිටින is the same holy spirit in you ඔබ තුල සිටින ශුද්ධාත්මයන් වහන්සේ the life that I have මා තුල ඇති ජීවනය is the same life that is in you ඔබ තුල ඇති ජීවනයත් ඒකමයි this is what he said මේක තමයි උන්වහන්සේ කිව්වේ and he started explaining විග්‍රහ කරන්නට පටන් ගත්තා So today you are the branches අද දවසේ ඔබ තමයි අතු The church is the branch සභාව අතු And Jesus is the vine යේසුස් වහන්සේ තමයි මිදිවැල Do you want to know the good news about it? ඒ පිළිබඳ ඇති සුභාරංචිය ඔබ දැනගන්න කැමතිද? We have the better deal. අපට තමයි වඩා යහපත් වරප්‍රසාදය තිබෙන්නේ. We are the fruit bearing part of the vine. ඒ මිදිවැලෙහි පළදරන කොටස තමයි අපට ලැබිලා තිබෙන්නේ. ලස්සන මිදි ටික කොහෙද එල්ලෙන්නේ? අපේ ඇඟේ. Hallelujah. Right it's shining out of us. Amen. You know what these midis? You know what these මොනවද කියලා දන්නවද? The grapes, the beautiful grapes that are hanging out of us. අපේ ඒ එල්ලෙන මිදි ඒ පළතුරු ඔබ දන්නවද මොනවද කියලා? It's God's fruit. දෙවියන් වහන්සේගේ ඵල. Now there are many things that can be said about it. ඒ ගැන බොහෝ දේවල් කියන්නට පුළුවන්. But one of them is the fruit of righteousness. එක දෙයක් තමයි ධර්මිෂ්ඨකමේ ඵල. Here's something I caught from Pastor Karan. Righteousness. Pastor Karan kiwa ධර්මිෂ්ඨකම is the life the nature ජීවනය ස්වභාවය and the character of God. සහ දෙවියන් වහන්සේගේ චරිතයයි. So out of us අපි තුලින් comes out the life of God. දෙවියන් වහන්සේගේ ජීවනය පැමිණෙනවා. We are life givers. අපි ජීවනය බෙදා හරින්නයි. When we come life has come. අපි එනකොට ජීවනය පැමිණෙනවා. The situation might be dead, we give it life and we raise it up. මරාන්තික වෙන්න පුළුවන් ඒ තත්වය. නමුත් අපි තුල ඇති ජීවනය ප්‍රකාශ වන කල ඒ මරාන්තික තත්වයේ තුට ජීවනය පැමිණෙනවා. Why? ඇයි එහෙම වෙන්නේ? Because we live in that name. අපි ඒ නාමය යේසුස් යන නාමය තුල ජීවත් වෙන නිසා අපි සම්බන්ධයි. You need to be conscious of your connection. ඔබගේ සම්බන්ධ වීම ගැන ඔබ දැනගැනීම සිදුවේ. Who are you connected to? ඔබ කාත් එක්කද සම්බන්ධ වෙලා සිටින්නේ? From where is your life coming? ඔබගේ ජීවනය පැමිණෙන්නේ කොහෙන්ද? If it's coming from Jesus the head, Jesus වහන්සේගෙන් පැමිණෙනවා නම් උන්වහන්සේ හිස නිසා, then the people are going to see Jesus through you. මිනිස්යා යේසුස්ව ඔබ තුලින් දකින්න යනවා. You're going to be just like Jesus. ඔබ යේසුස් වගේම වෙන්නට යනවා. And you will have Jesus results. යේසුස් ප්‍රතිඵල ඔබ තුල තිබේවි. Do you know the first 5 verses in John chapter 15? යොහාන් 15 වන පරිච්ඡේදයේ පළවෙනි පද පහ. Catch this. Are you ready to catch it? ඔබ සූදානම් දාලා ගන්න. They have 5 levels of productivity. ඒ කාර්යක්ෂමතාවයේ පියවර පහක් තිබෙනවා. Or we can say it like this. 5 levels of success. සාර්ථකත්වයේ පියවර පහක් තිබෙනවා. Right? Let's look at, I believe we need to look at verse 4 first. පළවෙනිව අපි 4 වෙනි පදය දැස බලමු. Right. Is this the NKJV? Abide in me and I in you as the branch cannot bear fruit of itself. It says the branch cannot bear fruit. There are some people who are in the cannot bear. Atta midivalehi nobhavati nam taniyama phala darannata beruak men. E phala nodarana yam kotasak sitinawa. They have no ability to have success in their life. True success. සාර්ථකත්වයේ සැබෑ සාර්ථකත්වයේ ලබන්නට හැකියාව ඔවුන් තුල නැහැ. Their success has come somewhere and stopped. සාර්ථකත්වයේ යම් මට්ටමකට පැමිණලා නැවතිලා තිබෙනවා. That's the world success. ඒ තමයි ලෞකික සාර්ථකත්වය. We have the word success. අපට තිබෙන්නේ වචනේ සාර්ථකත්වය. So they have come and they cannot. ඔවුන්ට බැහැ. They have no connection with the life in Christ. Christus wahanse tul athi jeevanaya samaga kisi sambandhatawayak neha. So that's number 1. Number 2. Devani karanawa. I think we need to go to verse 2. Devani padaya desa balamu. It says every branch in me that does not bear fruit. Maathulehi thibi phala nodarana siyalu athu. These are the people. They have the they are in Christ. මේ සෙනග ක්‍රිස්තුස් තුල සිටිනවා. They have the brand name Jesus. යේසුස් කියන නාමය බැජ් එක තිබෙනවා. But no wedder. No fruit. ඵල නැහැ. ඇයි ඒ ඵල නැත්තේ? తాවකාලිකව විසන්ද කරලා ඇති. Switched off, temporarily disconnected. Have you called people? They say can't get through. Temporarily disconnected. කෝල් කරාම සමහර අයට කියනවා දුරකථනයෙන් తాවකාලිකව විසන්ධි කරලා ඇත කියලා. Their focus has got shifted. ඔවුන්ගේ අවධානය කැඩිලා. They are looking at they are distracted. ඔවුන්ගේ අවධානය කැඩිලා. Church don't be distracted. සභාව මොනවා වුණත් අවධානය කඩ කරගන්න. Because we have something wonderful, something so precious. A great life. වටිනා අනර්ග ජීවිතයක් තිබෙන නිසා Ephesians 2:10 says Ephesians 2:10 කියනවා No need to go there but it says in the amplified bible amplified පරිවර්තනයේ මෙසේ කියනවා It says that not only we were made God's workmanship දෙවියන් වහන්සේගේ හස්ත කර්මාන්තය කරා පමණක් නොවේ but God has pre-planned paths දෙවියන් වහන්සේ මාර්ගය අපට කල් තියාම සූදානම් කළා අවසානයි already made planned and arranged දැනටමත් සූදානම් කළා ඉවරයි අපි ඉදිරියෙන් නැති මාර්ගය God has plans දෙවියන් වහන්සේ තුල සැලැස්ම තිබෙනවා the devil has plans යක්ෂයාටත් තිබෙනවා සැලැස්ම so why not you have a plan එම නිසා ඔබත් සැලැස්මක් ඇති කරගත්තොත් the plan is already there සැලැස්ම ඔබ වෙනුවෙන් දැනටමත් තිබෙනවා. What you need is the connection. ඔබට අවශ්‍ය සම්බන්ධ වෙන්න. Connect with the word. Connect with the life. එක්ක ජීවනය එක්ක ඔබ සම්බන්ධ වෙන්න. Connect with the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේ එක්ක ඔබ සම්බන්ධ වෙන්න. Because without him you cannot bear fruit. මන්ද උන්වහන්සේන් තොරව ඔබට ඵල දරන්නට බැහැ. So these people can bear fruit but they are not bearing fruit. මේ අය මේ කොට්ටාෂයට ඵල දරන්න පුළුවන් නමුත් ඵල දරන්නේ නැහැ. It says every branch that does not bear fruit, what does he do? Yeah, where is that? It's somewhere further down. It says that he cuts them off. පලදරණ සියලු අතු වඩා පලදරණ පිනිස උන්වහන්සේ පවිත්‍ර කරනසේ පලදරන් නැත්තම් කපලම දානවා හලෙලූයා right ඔය ලයිට් බිල ගෙව්වේ නැත්තම් කපලම දානවා නේද like that if you don't pay your electricity bill they'll give warnings still no සිංහල බයිබලයේ එක වෙනස් විදියට තිබෙන ඉංග්‍රීසි බයිබලයේ ආකාරයට තිබෙනවා ඔබ පලදරන්නේ නැත්තම් කපා හරිනවා I will be getting to the pruning part now okay it says But those who bear fruit namuth phala darana aya level 3 thungweni kottaseya first cannot palaweni kottaseyata phala daranna bæha second does not deweni kottaseya phala daranne neha hakiyawa tibunata third thungweniwa they are bearing fruit own phala daranawa little bit namuth poddai phala daranne connecting disconnecting සම්බන්ධ වෙනවා විසන්දි වෙනවා when they want to විසන්දි වෙනවා hallelujah අවශ්‍ය වෙලාවට ප්‍රශංසා කරනවා otherwise disconnected so they are having some fruit ඵල ටිකක් තියෙනවා but not all the time නමුත් නිරන්තරයෙන්ම ඵල නැහැ right what does god do then දෙවියන් වහන්සේ එවිට කුමක්ද කරන්නේ he starts cutting off පොඩ පොඩ කපා හරිනවා දෙවියන් වහන්සේ he cuts off the things that are distracting ඒ අවධානය කඩ කරන කාරණා උන්වහන්සේ කපා හරිනවා the things that are blocking you ඔබට බාධා වෙන දේ දෙවියන් වහන්සේ කපා හරිනවා so that you can bear more fruit එවිට ඔබට වඩා ඵල දරන්නට පුළුවන් වෙන පිණිස there you see that it says bear fruit and then he every branch that bears fruit he prunes it that it will bear more fruit ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍ර කරනසේක you didn't ask this from god ඔබ දෙවියන් වහන්සේගෙන් මේ දේ ඉල්ලුවේ නැහැ but god wants you to be a success දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ සාර්ථක කෙනෙක් වීමයි it's our loving father god's dream for you උන්වහන්සේ ඉතාමත්ම ප්‍රේමණීයයි උන්වහන්සේගේ සිහිනය මෙයයි ඔබට so whatever that distraction that block he starts cutting it ඒ ඕනෑම බාධාවක් වේවා උන්වහන්සේ දේ කපා හරිනවා this week in yourselves you can talk about what are those blocks ඔබට ඒ සෛලවල කතා කරන්න පුළුවන් මොනවද ඒ බාධා right so third level is bear fruit fourth level is bear more fruit හතරවෙනි මට්ටම තමයි වඩා ඵල දරන්න can we go to verse 5 please පස්වෙනි පදයේ දෙස බලමු it says I am the vine you are the branches he who abides in me and I in him bears much fruit hallelujah පස්වෙනි පදයේ මිදිවැල මමය නුඹලා අතුය යමෙක් මා තුලෙහි පවතින්නේද මම ඔහු තුලෙහි පවතිම්ද ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි this is what god wants for us දෙවියන් වහන්සේගේ කැමැත්ත මෙයයි ඔබ වෙනුවෙන් john 15 verse 8 says these are my disciples අතවෙනි පදයේ තියෙනවා මේ මාගේ ගෝලයන් that's how people will know that you are mine ඒ ආකාරයෙන් තමයි මිනිස්සු දැනගන්න යන්නේ ඔබ මාගේ කියලා. ඔබ බොහෝ ඵල දරන විට. Now how do we do this? කොහොමද මේ දේ අපි කරන්නේ? I said we need to stay connected. අපි සම්බන්ධ වෙලා සිටින්නට අවශ්‍යයි. Verse 5. පස්වෙනි පදේ බලමු. It says as you abide in me and I abide in you. මම ඔහු තුලද ඔහු උන්වහන්සේ මා තුලද පවතිනම් That is that staying connected. ඒක තමයි ඒ සම්බන්ධ වී සිටීම කියලා කියන්නේ. Key stay tuned. The word there I like to touch on is the word fellowship. එතන මම කතා කරන්න උත්සාහ කරන්නේ සහභාගීත්වය. We are fellowshipping with two things. කාරණා දෙකක් සමග අපි සහභාගීත්වය කරනවා. Actually with two people. දෙදෙනෙක් සමග අපි සහභාගීත්වයේ දරනවා. Number 1 the word of God. ප්‍රථමයෙන්ම වචනය සමග අපි සහභාගීත්වයේ දරනවා. The word of God is a person. වචනය පුද්ගලිකයි. The word of God as you read the Bible. බයිබලයේ අපි කියවනකොට remember that you can fellowship with the Bible. ඔබ මතක තබා ගන්න අපට සහභාගීත්වයේ දරන්න පුළුවන් දේව වචනය සමග. Let that word come and strengthen you. ඒ වචනයට ඔබ ඉඩ දෙන්න ඔබට ශක්තිය ගෙන එන්නට. Let that word talk to you. ඒ වචනයට ඉඩ දෙන්න කතා කරන්න ඔබට. You know supernatural things happen. I'll quickly tell you this story. සුභෝත්තරීතර දේවල් සිදු වෙනවා ඒ විට. One day Pastor Chris was talking to one of his leaders. Pastor Chris නායකයෙකුට කතා කර කර ඉන්නකොට and Pastor Chris said I have to go now and he went. මට දැන් යන්න තියෙනවා කියලා පාස්ටර් ක්‍රිස් ගියා. That leader went to his house and started having a shower. ඒ නායකයා ඔහුගේ ගෙදරට ගිහිල්ලා නාන්න පටන් ගත්තලු. I think he must have been praying in tongues. අන්නේ භාෂාවෙන් කතා කරන්නේ නැති කියලා. I think he must have been lifting his hands and worshiping. ඔහුගේ දෑත් ඔසවමින් නමස්කාර කරන්නට ඇති. He suddenly heard the toilet door open. එක පාටම ඇහුණා ඒ ටොයිලට් එකේ දොර ඇරෙනවා. Jesus walked into the room. Jesus වහන්සේ ඒ කාමරයට පැමිණියා. And Jesus started talking to him. Jesus වහන්සේ ඔහුට කතා කරන්නට පටන් ගත්තා. He explained things about his future. ඔහුගේ අනාගතය පිළිබඳ සියලුම දේ මේ නායකයාට විග්‍රහ කරා. About the ministry. සේවය පිළිබඳව. And he told the pastor. සභාපාලකවරයාට කිව්වා. Pastor Chris has come back home. Pastor Chris නැවත ගෙදරට පැමිණියා. Go and meet him. ඔහු ගිහිල්ලා හම්බ වෙන්න. So this pastor quickly wiped himself ran to meet Pastor Chris. ඉතා ඉක්මනින් මේ නායකයා නැවත වතාවක් ඇඳගෙන Pastor Chris මුණ ගැසෙන්නට ගියා. Pastor Chris said, "How did you know that I have come back? I was not supposed to come so early." Pastor Chris ඔහුගෙන් ඇහුවා, "ඔබ කොහොමද දැනගත්තේ මම ගෙදර ආවා කියලා? මොකද මම මෙච්චර කලින් ගෙදර එන්න නෙවෙයි හිටියේ." He said, "I know. I met Jesus and he told the story." ඔහු කිව්වා ඔව් මම ඒ දේ දන්නවා නමුත් ජේසුස් වහන්සේව මට මුණ ගැසිලා උන්වහන්සේ මට සියලු දේ එලි කරා. Jesus wants to walk with you. ජේසුස් වහන්සේගේ කැමැත්ත ඔබත් සමග. He wants to talk to you. හැසිරීම කතා කිරීම. After he rose from the dead he called us brothers. මරණයෙන් නැගිටට පස්සේ අපට කිව්වේ සහෝදරයන් කියලා. God the Father is our father. He's our brother. පියාණන් වහන්සේ අපගේ පියාණන් ජේසුස් වහන්සේ අපගේ සහෝදරයා. This is the life that he has for you. ඔබට ඇති ජීවනය මෙයයි. It's a beautiful life. මේ අලංකාර ජීවිතයයි. Fellowship with the word. වචනයේ ඔබ සහභාගීත්වයේ දරන්න. I want you to keep remaining. We are a little bit short of time but keep remaining because I know the Lord has something special for you. රැඳී සිටින්න දෙවියන් වහන්සේ තුල විශේෂ දෙයක් ඔබට තිබෙනවා. Number 2 fellowship with the Holy Spirit. ශුද්ධාත්මයන්න් වහන්සේ එක්ක ඔබ සහභාගීත්වයේ දරන්න. You know Pastor Gamini was telling about some things that you are wanting to do but you cannot complete it. Pastor Gamini කිව්ව යම් දේවල් ඔබට කරන්න අවශ්‍යයි නමුත් ඔබට කරගන්න බැරුව ඉන්නවා. There is no motivation. කිසිම ධෛර්ය වීමක් නැහැ. You have the desire. ආශාව තිබෙනවා. It's a good idea. හොඳ යහපත් අදහසක්. A good plan. අනර්ග සැලැස්මක්. But it hasn't been happening. නමුත් ඒ දේ සිද්ධ වෙලා නැහැ. You know why? ඇයි කියලා දන්නවද? You need to remain in the vine. ඔබේ මිදිවැල එක්ක සම්බන්ධ වෙලා ඉන්න අවශ්‍යයි. ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ ජීවිතේ ගලා යන්නට ඉඩ දෙන්න අවශ්‍යයි. ශුද්ධාත්මයන් වහන්සේ සමග You will bear much fruit. ඔබට පුළුවන් වඩා ඵල දරන්නට. All those places that have been stopped ඒ ඔබගේ ජීවිතේ නැවතිලා තිබෙන බාධා වුණ හැම තැනක්ම they are going to start again නැවත පටන් ගන්න යනවා. All you have to do is do this. ඔබ කරන්න අවශ්‍ය එක දෙයයි. Talk in tongues. ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරන්න. Talk in other tongues. අන්‍ය භාෂාවෙන් කතා කරන්න. Sing in the spirit. ඔබ ආත්මයන්න් වහන්සේ තුල ගීතිකා ගායනා කරන්න. දෙවියන් වහන්සේගේ නාමය ඔසවමින් ඒ නාමයට ආශිර්වාද කරන්න. This is living in the name of Jesus. මෙය යේසුස් යන නාමය තුල ජීවත් වීමයි. This is one way. මේ එක ආකාරයක්. To be great. ශ්‍රේෂ්ඨත්වයට කරා පැමිණෙන්නට. The second way. දෙවනි ආකාරය තමයි. Now this was through our birth into Jesus. මෙය යේසුස් වහන්සේ තුලට උපත ලැබීමෙන් සිද්ධ වෙච්ච දේ. The second way is Philippians chapter 2 verse 8 and 9. පිලිපි 2:8 සහ 9 සඳහන් වෙනවා. It says that when Jesus obeyed unto death. Jesus wahanse maranaya dakwa kikaru unahama. Are you willing to obey? ඔබ කී කරු වෙන්න සූදානම්ද? Do you know if you are in Christ? ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවා නම්. I think it's 1 Peter 1:14 it says you are the obedient ones. ඔබ කී කරු අය කියලා කියනවා. You can obey like Christ. ක්‍රිස්තුස් වහන්සේ වගේ ඔබට පුළුවන් කී කරවන්න. I think today's rhapsody it says he has given you the will and the ability. The will and the desire to do to act. කැමැත්ත ආශාව ඔබට දීලා තිබෙනවා ක්‍රියා කරන්නට. Jesus went all the way to the bottom of hell and tasted death. He tasted hell for you and I. ඔබත් මමත් වෙනුවෙන් යේසුස් වහන්සේ ඒ පාතාලයට ගියා ඔබත් මමත් වෙනුවෙන්. And God gave him the best highest award in the entire universe. මේ පෘථුවියේ ලබන්න පුළුවන් උතුම්ම තිලිනය සම්මානය. An award of excellence. විශිෂ්ටත්වයේම සම්මානය යේසුස් වහන්සේට පියාණන් වහන්සේ දෙනු ලැබුවා. What's that? ඒ කුමක්ද? The name of Jesus. යේසුස් යන නාමය. The precious name of Jesus. වටිනා යේසුස් යන නාමය. Now this brings us to the end of the sermon series. මේ අපි අවසන් කරන ඒ යේසුස් යන අනගී නාමය. But as I was preparing I went on to our website www.newcovenantlifecenter.org. ගියහම මම සූදානම් වෙන අතර and I looked at all the old messages. ඒ පරණ මේ messages පණිවිඩ දේශනා දෙස බැලුවා මම. Go under Pastor Chris. Pastor Roshan. Pastor Roshan yatate obata balannata puluwan. And you can keep going backwards and backwards. Obata piti passata yanna puluwan deshana balanna. And you will find a whole load of wonderful messages. Boho deshana antargatai mehi. But I want to tell you one before I close. Mama nawathwanna prathamen. Are you willing to listen? Are you willing to wait a little bit more? Yes, there is a series called Get Wisdom. ප්‍රඥාව ලබන්න කියලා ප්‍රාස්ට රොෂාන් දේශනා කරපු තේමාවක් තිබෙනවා. If you want to be a success, ඔබ සාර්ථක කෙනෙක් වෙන්න නම් you need to get wisdom. ඔබට ප්‍රඥාව ලබන්න අවශ්‍යයි. Get wisdom. ප්‍රඥාව ලබන්න අවශ්‍යයි. The Bible says that Solomon was so wise. බයිබලයේ කියනවා සාලමන් රජතුමා එතරම් ප්‍රඥාවන්ත වුණා. 1 Kings chapter 4 there's a verse in it that says Solomon he had wisdom about everything about animals සියලු කාරණා පිළිබඳව ප්‍රඥාව තිබුණා පැලෑටි ගැන සත්තු ගැන සොලමන් රජතුමාට. People kings from all over the world send their best people to come and learn from Solomon. ලෝකේ ඒ රජවරුන් විවිධ ඒ තානාතිරම් දරපු අය සාලමන් රජතුමා ගාවට එව්වා ප්‍රඥාව ලබන්නට. Pastor Chris says the wisdom he had was called phronesis. ඔහුට තිබිච්ච ප්‍රඥාව phronesis කියලා. You know what phronesis is? ඔබ දන්නවද phronesis කියන්නේ කුමක්ද? It is a mindset. මානසිකත්වයක්. An attitude. ආකල්පයක්. A force. බලයක්. Of victory. ජයග්‍රහණය ලබන්න. No matter what comes my way. මාගේ මාර්ගයේ කුමක් පැමිණියත්. I will always win. මම නිරන්තරයෙන්ම ජය ගන්නවා. Because the person who has phronesis. මන්න phronesis ප්‍රඥාව තියෙන තැනැත්තා. He has the right thoughts. නිවැරදි සිතුවිලි තබාගෙන ඉන්නවා. The right consciousness. නිවැරදි දැන ගැනීමෙන් සිටිනවා. He is able to say the right thing. නිවැරදි කාරණා. Now catch this in the right way. නිවැරදි ආකාරයට කරන්නට හැකියාව තිබෙනවා. In the right place. නිවැරදි ස්ථානයේ. And to get the right results. ඒ වගේම නිවැරදි ප්‍රතිඵල ලබන්නට. That's called phronesis. ඒකට කියන්නේ phronesis කියලා. It's like a practical wisdom. ප්‍රායෝගික ප්‍රඥාවක්. Now, how do you get this? කොහොමද මේ ප්‍රඥාව ලබන්නේ? You might see in the New Testament it says in Jesus we have wisdom. ඔබ කියන්න පුළුවන් අලුත් ගිවිසුමේ යේසුස් තුල අපට ප්‍රඥාව තිබෙනවා. That wisdom we have in Jesus is a theoretical wisdom. ඒ යේසුස් වහන්සේ තුල ඇති ප්‍රඥාව ඒ ධර්මයට අනුව ඇති ප්‍රඥාවයි. It's called Sophia. ඒකට කියන්නේ Sophia ප්‍රඥාව කියලා. As you read the word of God, ඔබ වචනය කියවනකොට the word of God gives you the ability වචනය ඔබට හැකියාව දෙනවා to have this Sophia wisdom මේ Sophia ප්‍රඥාව ලබන්න insight into everything සියලු දේ තුලට ඒ අතුලාන්ත දැනීම to know about things යම් දේවල් ගැන දැනගන්නට it comes to you ඒ දේ ඔබට පැමිණෙනවා. To know about the future. ඔබගේ අනාගතය ගැන දැනගන්න. It comes to you. ඒ ඔබට පැමිණෙනවා. And then as you keep meditating on the word and speaking in tongues. වචනය මෙනෙහි කරන්න කරන්න අන්‍ය භාෂාවෙන් කතා කරන්න කරන්න. It gives you the second kind of wisdom. දෙවෙනි ආකාරයේ ප්‍රඥාව ඔබට ලැබෙනවා. It's called sunesis. ඒක කියන්නේ sunesis කියලා. That is to take all the things that you've been meditating on. ඔබ මෙනෙහි කරපු සියලුම කාරණා රැගෙන to put them together. ඔබ ඒ දේ එකට කළා දාලා. And it tells you, catch this. ඔබට කියනවා it gives you the understanding තේරුම් ගැනීම දෙනවා before you are faced with a problem ඔබ යම් ප්‍රශ්නයකට මුහුණ පාන්නට කලින් before you are faced with a crisis ඔබට අභියෝගයක් පැමිණෙන්න කලින් what you must think ඔබ කුමක්ද සිටිය යුත්තේ and when you have sunesis ඔබට sunesis ප්‍රඥාව තිබෙනකොට you have phronesis the practical wisdom you know how to act in that situation ඔබට ඒ ප්‍රායෝගික ප්‍රඥාව තිබෙන මොන ආකාරයෙන්ද ක්‍රියා කරන්නේ යම් අවස්ථාවකට මුහුණ දෙන්න when you have phronesis phronesis ප්‍රඥාව ඔබට තිබෙනකොට you can be like Jesus an absolute champion ඔබට යේසුස් වහන්සේ වගේම වෙන්න පුළුවන් Shall we rise up to our feet?